ඒ නිසාම මේ භාවනා සම්බන්ධව නිවැරදි වූ පැහැදිලි වූ අනුපිළිවෙල දැනගෙන තිබීම වැදගත් වෙනවා. අද මේ පොසොන් මහා උපෝසත දවස නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනාවට මුල්ලංකාද්වීපයම සදාම්මාලෝකෙන් ඒකාලෝක වුණු මේ උතුම් උපෝසත දවසේදී මතු අනාගතයේ අද පටන් ඉදිරි අනාගතයේ ධ්‍යාන මාර්ගඵලාවින් පහළ වෙත්වා කියන ප්‍රාර්ථනා ඇතුළු මේ දේශනේ පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ මේ අවුරුදු 2306කට පෙර අද වාගේ පොසොන්පුර 15වක් බොහෝ දවසක ශ්‍රී ලංකාවට වැඩම කරවා මහා පෘථුවියේ කම්පා කරවමින් ශ්‍රී ලංකා දීපේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. ඒ මේ උපෝසත දවස ශ්‍රී ලංකා දීපවාසී බෞද්ධයන්ට අතිශයින්ම විශේෂ වෙනවා. එනිසා මේ පොසොන් පොහොය දවසේදී බුදු සසුන බැබළෙව්ව ශ්‍රී ලංකා දීපේ ඒකාලෝක කළ මේ බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයේහි මුල්තැනක් දිනාගෙන තිබෙන ආනාපාන සති භාවනා සම්බන්ධ කරුණු ටිකක් පැහැදිලි කිරීම ඉතා වැදගත් වෙනවා. අපි සලකා බලමු ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදු බාටපත් වූ භාවනා මාර්ගය ගැන පළමුවෙන්. යම්කිසි රෝගියෙකු වෛද්‍යවරයෙක් සම්මුඛ වීමේදී වෛද්‍යවරයා පිළිබඳව මන ආභෝගයක් ලබා ගන්නවා. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසවන්තවයි ප්‍රතිකාර ලබා ගන්නේ. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසයෙන් සිටියානම් ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් වෙනවා. එවාගේ අපේ ජීවිත තුළට ලෝතුරා බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම නිරෝගී සෝය වෙන ධ්‍යාන මාර්ගඵල නිර්වාණ අවබෝධය සඳහා මේ මාර්ගයේ දේශනා කළ සරුවඥන් වහන්සේ පිළිබඳව අපි වැඩිමනස්ක දැනගෙන තිබෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු බාටපත් උනේ ආනාපාන සති භාවනා කර්මස්ථාන ශේෂයෙන්. ඒ සරුවඥන් වහන්සේ පස්චිම භවයේ සිද්ධාර්ථ කුමාරයන්ව ඉපද පස්චිම මාසයේදී වක්මඟුල් උළලේදී දඹගස් යටදී තමන් වහන්සේ ස්වල්ප වේලාවක් තුල ආනාපාන සති ප්‍රථම ධානයේ සදෙව්වා කියන එක බුද්ධ චරිතයේ හොඳින් පැහැදිලිව තියෙනවා. එයින් උන්වහන්සේ දීර්ඝ සංසාරයේ මේ අතිශයින්ම භාවිත ස්වභාවිත කොට ඇති බව හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී සති දෙකක් ඇතුළතදී ආලාර කාලාම උද්දකරා පුත්‍ර දෙපළ වෙත අස්ස සමාපatti ලබාගෙන තිනවා. නැවත ඒ දෙදෙනාගේ ආරාධනයේ ප්‍රතික්ෂේප කොට සමන් වහන්සේ එකලාව උරුමය දනම්වට වී මහා ප්‍රධාන වීර්ය වැඩුවා. ඒ කාලයේ තමන්ගේ ධ්‍යානයක් පාවිච්චි කරගන්න බැරි තරම් ශාරීරික දුර්වලතාවකට මුහුණ පෑවා. නැවත බුදු වීමට මාස අඩ මාසයකට කලින් උන්වහන්සේ දුෂ්කරක්‍රියා අතහැර දමා මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පටන් ගත්තාම ආනාපාන සති ධ්‍යාන නැවත උපදවා ගන්න පුළුවන් වුණා. ලෝතුරා බුදු වෙන දවස වෙනකොට ආනාපාන ධ්‍යාන ලාභී වෙසිටි. උන්වහන්සේ කිරිපිඩු පිළිගෙන 49 කොට වළඳා දින 49කට අදිස්ථාන කොට ගෙනයි ඒ දවස් සවස් වෙනතුරු රුක්සවන් වල සමවස් වූයෙන් වැඩ සිටි. සමන් වහන්සේ නැවියේ පෙනී ගිය මාර්ගය ඔස්සේ ගමන් කරද්දී බුද්ධගයාවේ පිහිටි බෝධි වෘක්ෂ රාජාණන් වෙත පැමිණුණා. ඉතින් දුන්වහන්සේ කුසතන මිතියට එළලා වාඩි වෙන්න සූදානම් වීමේදී 14 රේණක් දිග කලල ඇති වජ්‍රාසනයක් පහළ වුණා. මේ වජ්‍රාසනාරූඪව සමන් වහන්සේ භාවනා පටන් ගන්න සූදානම් වුණේ අංග 4කින් යුක්තව චතුරාංග සමන්වාගත වීර්ය අදිෂ්ඨානයේදීගෙනයි. ඒ අවස්ථාවේදී පාරමිතා භූමියේ යම් කිසි ප්‍රමාද දෝෂයක් නිමිති කොටගෙන වසවර්ත දීපුත්‍රයා දසබිම්බරක් මාරසේනාව සමග පැමිණ නව මහා වැසිවස්සෝමින් ගර්ජන තර්ජන කරමින් තථාගතයන් වහන්සේ පළවා හැරීමට දැඩිසේ ප්‍රයත්න දැරුවා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ දකුණු ශ්‍රීහත්යේ පොළොවට දීපුත්‍ර කළ සත්‍යක්‍රියා බලයෙන් සමන් වහන්සේට ජයග්‍රහණයක් වුණා. සමන් වහන්සේ කුඩා අවධියේ පටන් පුරුදු කළ ආනාපාන සති භාවනාව ආරම්භ කළා. මේ ආනාපාන සතියෙන් සැනකින් උන්වහන්සේ රූපාවචර ධානය සියල්ල ලැබුණා. ඊළඟට ආනාපාන සතියේ පාදක කරගෙන ඉතිරි දසකසන භාවනාද, දස අසුභ භාවනාද, එවාගේම ධක්ඛින්සාකාර ඥානද, ධක්මයාර ඥානද, අරූප ඥානද සියල්ලම ඊටාම ශීඝ්‍රයෙන් ඒ බොමුණගේ සමන් වහන්සේ ප්‍රතිලාභ කරගත්තා. ආනාපාන සතිය තමයි පිවිසීමේ දොරටුව. නව 15 සීලම බුදුරජාන් වහන්සේලා බුදු බව ලබන්නේ ආනාපාන සති භාවනාවෙන් පිසිගෙනයි. මේ අනුව සලක බැලීමේදී එදවස ශාන්තිනායකයන් වහන්සේ තාක්ෂණී පෙරයම් කාලයේදී ආනාපාන සති භාවනා මුල් කොට ඇති සමසතලිස් කර්මස්ථාන සමෘද්ධ කොටගෙනයි පූර්වයේ නිවාසාන ස්මෘති ඥානෙන් අතීත භව සංසාරයේ කල්ප අසංඛ්‍ය ගණන් ඈතට දකින්න සමත් වුණේ. රාත්‍රී මැදියම් කාලයේ හිවන් චක්ෂුර විඥාණයෙන් මරණ උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන සෝබන අසෝබන නානාවද සත්ත ප්‍රජාව සහ සකල ලෝක ධාතුන් දැක ගන්න සමත් වුණා. ඊළඟට තමයි පටිච්ච සමුප්පාද ණය ක්‍රමයේ විපස්සනා වඩා අලුයම බ්‍රහ්ම මොහොතේ උදාවන සුභ මොහොතේදී දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් ලෝතුරා බුදු පදවියට පත් වේ වදාලේ. නවආදාහි බුදුගුණ දසබල ඥාන චතුරු වෛසාරද්ධ්‍යක් ඥාන චතුරු ප්‍රතිසම්බිදාක් ඥාන ෂට්ගද බුද්ධ ධර්ම ෂට් අභිඥා බුද්ධ සඤ්ඤාන සෝලස ඥාන තෙසත්ත්‍ය ඥාන සත්‍යත්ත්‍ය ඥාන ෂට් අසාධානක් ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ෂතා ඥාන ප්‍රතිලාභෙන් ලෝතුරා බුදුබාටපත් වූ ශාන්තිනායකයන් වහන්සේ ජමාසයක් මුළුල්ලේ නිවන් සුව වළඳලා බ්‍රහ්ම ආරාධනෙ පිළිගෙනයි ලෝකේ තැහෙන්ද ධම්සක් පැවතුන් දේශනාවෙන් ලොවට ධර්ම දේශනා පැවැත්වේ. 45 අවුරුද්දක් මුළුල්ලේ දසෝ දහම් යස්යෙන් තෙමුණු සූවිසි අසංකේ 60 කෝටි 50 දෙනා අමා මහ නිවන් පුරයට පැමිණේවා. ඒ අතරත ආනාපාන සති භාවනා සම්බන්ධ දසෝ දේශනා රාශියක් ත්‍රිපිටක ධර්මයෙන් අපට දැක ගන්න සලස්සලා තියෙනවා. මේ මාත්‍රකාකල ගාථාව අපි නැවත වරක් පැහැදිලි කරගෙන ආනාපාන සති කර්මස්ථාන භාවනාව අනුපිළිවෙලින් වඩන්නේ කෙසේද කියන එක හොඳින් තේරුම් ගැනීමට සාවධාන වෙමු. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුකුබ්බම් පරිචිතා යථා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකම් පබාසේති අබ්භාමුත්වව චන්දිමා. මෙතන යථා බුද්ධේන දේශිතා කියන වචනෙන් ප්‍රකාශ වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දසුන් පරිද්දෙන් ආනාපාන සතිය වැඩිමයි එතන අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වන්නේ. සරුවඥන් වහන්සේ හැර වෙනත් කොතෙකුත් යෝගීවරු ආනාපාන සතිය වඩලා තියෙනවා, ධානයක් වඩලා තියෙනවා. නමුත් ඒ ඇගේ ආනාපාන සති භාවනාව භව විශේෂානිසංසය පිණිස පමණයි. ඒ කියන්නේ සංසාර සැප පිණිස පමණයි. සරුවඥන් වහන්සේම මේ දේශනා කරන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනේ නැඩෙන හැටේ ආනාපාන සතිය දිනු කිරීමයි. ඒකයි යථා බුද්ධේන දේශිතා සරුවඥන් වහන්සේ දේශූ පරිද්දෙන් ආනාපාන සතිය වැඩි යුතුයි. අනුකුබ්බම් පරිචිතා කියන්නේ ආනාපාන සතිය තියෙනවා පියවර 8ක් ඉදිරියට දිනු කරන්න. පියවරවල් 8ක් තියෙනවා, පරිච්ඡේද 8ක් තියෙනවා, අනුසන්ධි 8ක් තියෙනවා. ඒකයි යථා බුද්ධේන දේශිතා අනුකුබ්බම් පරිචිතා. සරුවඥන් වහන්සේ දේශූ පරිද්දෙන් ආනාපානය අනුපිළිවෙලින් ප්‍රගුණ කරන්නට ඕනේ. පරිපූර්ණ සුභාවිතා කියන්නේ මෙය බාගට නෙමෙයි, අඩාල කළා නෙමෙයි, ආවට ගියාක් නෙමෙයි, පරිපූර්ණව සර්වප්‍රකාරයෙන්ම නිසිසේම සුභාසිත මේ සුභාවිත වෙනසේම පුරුදු කරන්නට ඕනේ. එවාගෙම සෝ ඉමං ලෝකම් පබාසේති. ඒ යෝගාවචරය භික්ෂුන් වහන්සේ නමක් හෝ ඒ බෞද්ධයෙක් හෝ අබෞද්ධයෙක් හරි මේ භාවනා මාර්ගයේ වැඩුවා නම් තමන්ගේ ජීවිතය ප්‍රභාසර කරගන්නවා, ආලෝකමත් කරගන්නවා, බබළුවා ගන්නවා කොයි විදිහෙන්ද? පසළොස්වක් බොහෝ දවසක වලා ගැදින්නොත් පුන්සඳ මණ්ඩලක් වාගේ මුළු ලෝකේම තමන් බබළුවනවා. මෙන්න මේ කොහොමද බබළුවන්නේ කියන එකයි අපිට දැන් තේරුම් ගන්නට ඕනේ. ආනාපාන සති කියන වචනයේ ඉස්සෙල්ලා තේරුම් කරගනිමු. ආන අපාන සති කියලා පද තුනක් මෙතන තියෙනවා. ආන කියන්නේ ආශ්වාසය, අපාන කියන්නේ ප්‍රශ්වාසය, සති කියන්නේ සිහි කිරීම. එතකොට ආන අපාන පද දෙක සංදි වෙනකොට ආනාපාන සති શબ્දයක් එකතු කරනකොට ආනාපාන සති. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක පිළිබඳව වැඩි දියුණු කරන සිහිය. ඒකයි ආනාපාන සති. ඒක නැවත නැවත ධ්‍යාන බාට පමුණවා ගන්නා තා දියුණු කර ගැනීමටයි භාවනා කියන්නේ. ආනාපාන සති භාවනා. ආනාපාන සති හෙවත් ආස්වාස ප්‍රස්වාස දෙක සිහිය. උපචාර සමාධි, අර්පණා සමාධි මාර්ගඵල දක්වාම වැඩි යුතු දෙයක් ආනාපාන සති භාවනාව. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ලස්සන උපමාවක් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ එහි අනුපිළිවෙලකුත් තියෙනවා මේ භාවනා වඩන්න පුරුක් විදියක් වශයෙන්. ඒ කියන්නේ අරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා විවේක තැන සොයාගන්නට ඕනේ. ආරණ්‍ය කියන්නේ ගම්මානයෙන් බඹ 500ක් දුර පිහිටි සේනාසන. රුක්කමූල කියන්නේ උපද්ද්‍රවයන්ගෙන් තොර විවේක දස් හැවන. ශුන්‍යාගාර කියන්නේ ජනතාවගේ හැසිරීමෙන් තොර වූ විවේක ස්ථාන. ඉතින් මේ වාගේ ස්ථාන හැමදෙනාටම නැති බැවින් තමා කැමති තැනක තමාගේ විවේකය හදා ගන්නට පුරුදු වෙන්නට ඕනේ. ඊළඟට දේශනා කළා ඉරියව්ව. නිසීදති පල්ලංකං ආභජිත්වා උජුං කායම් පනිදාය. ඒ කියන්නේ වෙනත් භාවනා කර්මස්ථානවලට උඩුකය කෙලින් සබාගෙන වාඩි යුතුය කියලා නීතිගත වෙලා නැහැ. ආනාපාන සතියේට ඒක නීතිගතයි. ඒ කියන්නේ උජුං කායම් පනිදාය. උඩුකය කෙලින් පිහිටුවාගෙන පල්ලංකං ආභජිත්වා බද්ධ පරියන්කේ බැඳගෙන පරිමුඛං සතින් උපච්චේතවා භාවනා කමඨානට සිහිය හරියට පිහිටුවාගෙන වාඩි විය යුතුයි. ඒ කියන්නේ භාවනාවේ මුල්ම අත්විවරණ. හැබැයි භාවනාව දුුණුවට පත් වෙනන් පස්සේ හිතගනක් පුළුවන්, පැවිදිනුනොත් පුළුවන්, සතපේගෙනත් පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන භාවත හිත දුුණුවනන් පස්සේ වාඩි වෙනාම කියලා නියතයක් නැහැ. ධ්‍යාන භාවත යන තා හිතේ සමාධියේ කහවරු කරන කිනිසයි උඩුකය කෙලින් සබාගෙන වාඩි වීම අවශ්‍යයි කියලා සරුවක් යන වාසේ දේශනා කළේ. හැබැයි ඒක රහසකුත් තියෙනවා. ඒ කියන්නේ අපි උඩුකය කෙලින් සබාගෙන නැතිව දෙල්ලෙන් හරි කඳෙන් හරි නැමෙගෙන හිටියෝ මේ ආශ්වාස ප්‍රශ්වාස සුලං රැල්ල අපේ නාසිකාග නොදැනී යනවා. නාසිකා ඇතුලේ වාගේ දැනෙන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වෙන්නේ මේ භාවනාවෙන් සමාධියක් උපදවන්න හැකි වෙන්නේ නාසිකා අග දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස දැනුනොත් තමයි. එතකොට ඒක දැනෙන්න නම් උඩුකය කෙලින් තියෙන්න ඕනේ. උඩුකය කෙලින් තිබීමෙන් ඉතා සියුම් හුස්ම රැල්ල නාසිකාග හැපීම සිදු වෙනවා. අනෙක් කාරණේ තමයි මේ ධ්‍යාන භාවනා කියන උතුම් අවස්ථාව සපයා ගන්නට වාඩි වීමේ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වන්නට ඕනේ. වැඩි වේලාවක් පවත්වන්න නම් වේදනාවක් කැක්කුමක් නැතුව පෙරතින්නට ඕනේ. අපේ ශරීරයේ පිටකොඳු ඇට 18ක් තියෙනනේ පුරුක් ඇට මේවා ටිකක් නැමිලා තිබුණොත් මාංශ පේශිවලේ කටු තැවරීමෙන් අපට වේදන ඇති වෙනවා ටික වේලාවකින්. එහෙම වුණොත් එක ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටියේ නැහැ කියලා. ඉතින් කොඳු ඇට තේලිය හරියට ඉරියව්ව තියෙනවා නම් අපේ මනස වැඩ කරන ප්‍රධාන කාර්යාලය වෙන මොළයට අවශ්‍ය විදිහට ලේ ටික ධාවනය වෙනවා. පහසුවෙන් ධාවනය වෙනවා. අර ශරීරයේ කටු තේලිය මාංශ පේශිවල නොතරවීම නිසා වේදනාවක් නැතුව පය දෙකේ තුනේ හතේ පහේ ඉඳ පුළුවන්. අන්න ඒක නිසා උඩුකය කෙලින් සබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් කරුණු දෙකක් කියවුණානේ. උඩුකය කෙලින් සබා ගැනීමෙන් ඉතා සියුම් හුස්ම රැල්ල පවා නාසිකාග දැනගන්න පුළුවන්. අනික බොහෝ වේලාවක වේදනාවෙන් තොරව සමාධිමත් සිටින්න පුළුවන්. මෙන්න මේක නිසා උඩුකය කෙලින් සබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට දේශනාවල සඳහන් වෙන්නේ පරිමුඛං සතින් උපච්චේතවා. සතින් කියන්නේ ස්මෘතියනේ, සිහියනේ. මේ සිහියේ පරිමුඛං කියන්නේ නාසිකා අගට පිහිටුවා ගන්නට ඕනේ. ඒ කියන්නේ කර්මස්ථානයේට අභිමුඛව පිහිටුවා ගන්න ඕනේ. නිදසුණක් වශයෙන් අපි ගමු කැඩපත. යම් කෙනෙක් කැඩපතකින් මුහුණ බලන්නේ සමව දල්වාගත් ඇසෙන්නේ ඕනෑමකට වඩා හදල්වගෙන බලන්නේ නැන්නේ තමන්ගේ මුහුණ කැඩපතේ. තියාගෙන බලන්නෙත් නැහනේ. සමව බලනවා. සමව බලන්නේ තමන්ගේ මුහුණ දෙසේ කැඩපතේ. ඒ වාගේ සමාගේ නාසිකා අග ඉක්මන් නොවි, අමාන නොවි, අමතක නොවි, මනසින් ඒ සිත පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊළඟට එතන උපට්ඨපෙත්වා කියන උප කියන උපසර්ග පදයෙන් කියන දැඩි ලෙස පිහිටුවාගෙන ස්ථිර ලෙස සිහි පිහිටුවා ගන්න ඕනේ නාසිකාග. දැඩි ලෙස පිහිටුවා ගන්න ඕනේ. එවාගෙම ශක්තිමත් ලෙස පිහිටුවා ගන්නට ඕනේ. අන්න විහෙත නොවන හැටද සිහි පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි උපට්ඨපෙත්වා කියන පදයෙන් පහදා දේශනා කළේ කියන්නේ. එතකොට දැන් සකල ශරීරයේම නිශ්චලයි. ඒ කියන්නේ බද්ධ පරියන්කෙන් වාඩි වුණ වම් අත මත පිට දකුණු අත තබාගෙන අත් දෙකේ මාපට ඇඟිලි දෙක තුඩෙන් තුර ගැවෙන හැටි තබා ගන්නවා. එතකොට මුළු ශරීරයේම ඒකාබද්ධයි. ශරීරය නිශ්චලයි. කීප පාසේ ඇසි පියවක් හොලවන්නේ නැහැ. ඇස් බෝලේවත් යහා මිහා හරවන්නේ නැහැ. තමාට කියන්නේ දැන් ශරීරයේ සංසප්ත වූ බැවින් හුස්ම ගැනීම හෙලීම දිහාවට හිතේදීමයි. ඒ හුස්ම ගැනීම හෙලීමක් පාසා නාසිකා දොරටුවේ පළමින් සිදුරු දෙකෙන් දැනේ. හැබැයි ටික වෙලාවක් යනකොට එක නාසිකා සිදුරකට බර වෙනවා. ඒක ස්වභාවයක්. අපේ සිතේ සංසුන්ව පරතිනකොට එක නාසිකා සිදුරෙන් තමයි ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙන්නේ. ඒක කයෙන් පැයට මාරු වෙනවා. උදේ 6 ඉඳලා 7ට එක දොරටුවකි. 7 ඉඳලා 8ට තව දොරටුවකි. මේ විදිහට දවසේ කයෙන් පැයට ආශ්වාස ප්‍රශ්වාස නාසිකා දොරටු දෙකට මාරු වෙමින් තමයි පවතින්නේ. ඒක භාවනා කරන්නන් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දේශනා කළ තියෙනවා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. මේ මුළු කර්මස්ථානෙම මේක වචනින් ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ 16 ආකාරයකට මේ භාවනා විස්තර කරන්න තියෙනවා. ඒ සියල්ලම මේ වචන දෙකින් ප්‍රකාශ වෙනවා. සතෝව අස්සසති. ඒ කියන්නේ සිහියෙන්ම ආශ්වාස ගන්න. සතෝ පස්සසති. සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා. ඒ සතෝ ඒම කියන වචනින් කියවෙන්නේ සිහියෙන්ම අවධාරණය. ස්ථිර වශයෙන්ම සිහියෙන් ආශ්වාස ගන්න. ඉතින් අපි පෙරේසම් වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑකමින් හුස්ම ගන්නෙ නැහැ. ඕනෑකමින් හුස්ම රඳවා ගන්නෙත් නැහැ. ඕනෑකමින් හුස්ම පිට කරන්නෙත් නැහැ. ස්වභාවිකව සිදුවෙන්න ආරෙන්න ඕන හුස්ම ගැනීම හැදී. අපිට තියෙන එක වැඩයි. ඒ හුස්ම ගැනීම හැදීමක් පාසා අන්නේ විහෙත නොවේ මනා සිහියෙන් සමාධිමත් සිහියෙන් අවික්ෂිප්ත සිහියෙන් ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ල දිහා බලාන සිටීමයි. ඉතින් මේ බලාන සිටීම සඳහා අපට ප්‍රායෝගික වශයෙන් තියෙන උපදෙස් ටික අනුගමනය කරන්න. ඒකයි අර අනුකුබ්බම් පරිචිතා කියන බණපදයෙන් කියවෙන්නේ. ආනාපාන සතිය අනුපිළිවෙලින් ඕනේ පුහුණු කරගන්න. ඒ අනුපිළිවෙල දැන් අපි සලකා බලමු. දේශනා පාළිය තියෙන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ආදී පදන්ති පෙළියක්නේ. එතන තියෙනවා පද 16ක්. ඒ පද 16න් අපි හතරක් පමණක් පළමු කොට තෝරලා ගනිමු. දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස කියන එක පදයයි. ශස්ස ආශ්වාස ශස්ව ප්‍රශ්වාස පදයයි. සම්බකා පටිසංවේදී පදයයි. අස්සම්භයංකා සංකාරම් පදය. මේ පද හතර අපි ඉස්සෙල්ලා තෝරලා ගනිමු. එතකොට දීගං වා අස්සසන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියන්නේ අපිට මේ දීර්ඝ දීර්ඝ හුස්ම වැටෙනවා කියලා වචන වශයෙන් හිතන්නේ එහෙම නැහැ. දීර්ඝ ආශ්වාස බව පජානාති දැනගන්නවා. Taman නුවණින් දැනගන්නවා පමණයි. මේ දීර්ඝ ආශ්වාස මේ දීර්ඝ ප්‍රශ්වාස කියලා වචන භාවිතා කරන්නේ නැහැ හිතින්වත්. භාවිතා නොකොට මේ හුස්ම රැල්ල දිගින් පවත්නා බව නුවණින් වටහා ගැනීමයි අවශ්‍යය. කෙටි හුස්ම ගැන එහෙමයි. මේ කෙටි හුස්මක් කෙටි ආශ්වාසයක් කෙටි ප්‍රශ්වාසයක් කියලා වචන වශයෙන් හිතන්නේ නැහැ. අපට තියෙන්නේ කෙටි හුස්මක් බව නුවණින් දැන ගැනීම පමණයි. ඊළඟට සබ්බකාය පටිසංවේදී කියන තැන සමහර යෝගාවචරයන් හිතෙනම දෙපතුලේ පටන් ඉස දක්වා සකල ශරීරයේ දිහාම බලන්න ඕනි කියලා එක වැරදි. මෙතන සබ්බකාය පටිසංවේදී කියන්නේ ආශ්වාස සියල්ල ප්‍රශ්වාස සියල්ල කියන එකයි. කාය කියන්නේ සමූහයනේ. එකක් නෙමෙයි. කාය කියන්නේ සමූහය. යම්කිසි රාශියක එකතුවයි කාය කියන්නේ. දැන් රූප කාය, නාම කාය, හස්ති කාය, අශ්ව කාය, හත කාය. උන්ගන්නේ සමූහයක් එක්කාසු කොට කියන වචනයක් මේ කාය. එතකොට ආශ්වාස කාය කියන්නේ සම්බ කාය කියන්නේ ආශ්වාස සමූහය. ඒ කියන්නේ හුස්ම ගැනීම කිව්වම එක හුස්මක් නෙමෙයිනේ. හුස්ම රැල්ල කෝටි ගානක් ඔතන එකතු වෙලානේ මේ හුස්ම ගැනෙන්නේ. ඒකේ පරමාර්ථය කලින් හිතන්නේ නැහැ. නමුත් ඒක භාවිත කරන ආස්වාස සමූහය ප්‍රස්වාස සමූහය කොහොමද සම්බකය වෙන්නේ? ඒ කියන්නේ ආස්වාස ගැනීමේදී ආස්වාස ගන්න පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා සිහින් බලා සිටීමයි. ඒක තේනම් මුල මැද අග දැකීම. පටන් ගැනීම, පැවැත්ම, අවසන් වීම. කුසල පිට කිරීම දෙත් එහෙමයි. කුසල පිට කරන්න පටන් ගැනීම, පිට කරමින් සිටීම, කුසල පිටේ අවසන් වීම. එනෙක් කරනා නෙමෙයිනේ ස්වභාවික සිද්ධියක්නේ. අපිට තියෙන්නේ මේ මුල මැද අග කියන තුන් ස්ථානයේම අමතක නොවි මනා සිහියෙන් බලා සිටීමයි. ඉතින් මේ බලා සිටීමට නිකං කුල්කුලම් කමන්නේ. ඒකට ගන්න ඕනේ දැඩි ලෙස සිහිය. පරිසර උපමාවක් කියනවා නේද? ඒ කියන්නේ කැලෑවේම හැදිලා, කැලෑවේම වැඩිලා, මිනිසයන් අතරටපත් නොවි, නිදන්නේ වැඩුණු වසුපැටි දමණය කරගන්න කැමති ගොපල්ලා දිගම දිග සැහැණකින් මන්දක් ගහලා මේ සතා අල්ලගෙන ලොකු ශක්තිමත් හණුවක බැඳිනවා. ඉතින් මේ දඩබ්බර ඒ හරකා මුළු පලාතම දෙවනක් කරමින් ගොනු අහිමි. ඒ ලණුව තියෙන කන් දුවනවා. දුවල දුවල අන්තිමේදී කණුව ළඟ පැටලලා පැටලලා දුවන්න දරුව වැතිර ගන්නවා. ඉතින් දින දෙක තුනක් කෑමක් නොදී වතුරක් නොදී ගොපල්ලා ඊට පස්සේ මේ සතාව අල්ලගෙන දැඳලා නාය විදලා දමනය කරගන්නවා, වැඩක ගන්නවා. ඒ වගේ අති දීර්ඝ කාලයක් නොදැමුණු සිතක් වශයෙන් පැවතියසේ මේ සිතට ආනාපාන සතියෙන් ආත්ම දමනයක්, ඒ වගේම ආත්ම ශාන්තියක් සලසා ගන්නට නම් මෙන්න මේ සතිය කියන රැහෙනේ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරගෙන අර නාසිකා අග අරමුණෙහි සිත කඩින් බඳින්නට ඕනේ. එතකොට මෙන්න මේ සඳහා අවශ්‍ය වන්නේ වීරිය සම්ප්‍රයුක්ත ඥානයෙන් යුක්ත සිහියයි. වීරියයි ඥානයයි සිහියයි කියන මේ තුන් දෙනා එකතු වෙලා තමයි මේ සිද්ධිය කරන්නේ. ඒ කියන්නේ දැඩි වීරියක් ඕනේ ඉරියව් වෙනස් කරන්න නැතුව ඉන්න. ඒ වගේම අවබෝධයක් ඕනේ මෙතෙන්දී සිහිය පහත්වා ගන්න කොහොමද කියලා දැනගන්න. ඊළඟට සිහිය අවශ්‍ය වෙනවා හරියට එහි පිහිටුවා ගන්න. සමහර කෙනෙක් මේ මුලේ මැදාග ශ්‍රේණියෙන් ශරීර අභ්‍යන්තරයේ හිතයවන. ඒක සරුවක්ඥන් වහන්සේ ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ කියන්නේ ආශ්වාස ගැනීමේදී පටන් ගැනීමේ මුල නාසිකා දොරටුව, මැද හෘදය, අග නාභිය. මුස්ම පිටේ කිරීමේදී මුල නාභිය, මැද හෘදය, අග නාසිකාග කියලා හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම උගන්වනවා. නමුත් බෞද්ධ භාවනාවට ඒක අවශ්‍ය නැහැ. සරුවක්ඥන් වහන්සේ ශ්‍රීමුකෙන්ම ඒ පිළිවෙත ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒකෙන් බොහෝ යෝගීන් අනතුරු වලට භාජන වෙනවා, රෝගාබාධයන්ට භාජන වෙනවා. උන්වහන්සේ මෙතන මුලමඳාග බලන්නේ කිව්වේ නාසිකා දොරටුවේ පමණයි. ඒ නාසිකා දොරටුවේ ආශ්වාස ගැනීම, ආශ්වාස පැවතීම, ආශ්වාස අවසන් වීම. ප්‍රශ්වාස කියන්නේ හුස්ම හෙළීම ආරම්භ වීම, හුස්ම හෙළමින් පැවතීම, හුස්ම හෙළ අවසන් වීම. මේ අවස්ථා තුනේ බලන්නේ නාසිකා දොරටුවයි. හැබැයි තින්නේ තව සමහර විට හිතෙන්න පුළුවන් මේ නාසිකාග කඩපැතිකින් බලන්න වගේ බලන්න ඕනේ නේද? එහෙම නැහැ. අපට අවශ්‍ය වන්නේ නාසිකා දොරටුව නෙමෙයි. එතන නිමිති කරගෙන හුස්ම රැල්ලයි. එතන නිමිති කරගෙන හුස්ම රැල්ල දැලීම පමණ අපට අවශ්‍ය වෙන්නේ. හුස්ම රැල්ල දැන් නිදසුනක් වශයෙන් අපි ගමු. ජනවාරි මාස වගේ කාලෙහි මේ පීබාන එලි මහනකට වෙලා වැඩක් කරමින් ඉන්නකොට අපට දැනෙනවා නාසිකාවෙන් මේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා සුදු පාටට. මුන් සිලුවාගේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා. බොහෝසෙන් මේ දේශලා බණ්ඩාර වෙල නුවරලි පැත්ත ගියාම හොඳට තේරුම් ගන්න පුළුවන්. අර මීදුම ආග්‍රාණය වෙනවා, මීදුම පිට වෙනවා නාසිකාවෙන්. හොඳට පේනවා සුදු පාට. අන්නේ වාගේ හුස්ම රැල්ලක් අපේ නාසිකා දොරටුවෙන් ඇතුල් වෙනවා පිට වෙනවා. ඒක අපි තේරුම් ගන්නයි ඒක හැපෙන තැනගෙන අපට අවධානය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ නාසිකාක දකින්න ඕනේ කියලා මේ නියමයක් නැහැ. අපිට දකින්න ඕනකම තියෙන ආශ්වාස ප්‍රශ්වාස සුළඟ රැල්ලයි. හැබැයි මේක වායෝ ධාතුවක් කියලා හිතන්නේ නැහැ. මේක හැපෙනවා හැපෙනවා හිතන්නේ නැහැ. දැනෙනවා දැනෙනවා හිතන්නේ නැහැ. මේක රූප කලාපයක් කියලා හිතන්නේ. පිළිවෙතක් තමයි ආනාපාන සතියෙන් කියවෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ පිළිවෙත තමයි උගන්වන්නේ. ඒක නිසා පළමුවෙන් ආනාපාන සතිය විදර්ශනාවට හරවන්නේ නැතුව සමත වශයෙන් වඩන්නටයි මේ පිළිවෙත. එතකොට දැන් මේ නාසිකා දොරටුවේ ස්වરૂපය හෝ හැඩ හුරුකම සකහන් හිතන්නේ නැතුව හැපිෙන නිමිති කරගෙන ආශ්වාස ප්‍රශ්වාස හුස්ම සුලං රැල්ලේ මුල මැද අග අවස්ථා තුනම තේන හැටියට සිහි පවත් වෙනවා. එතකොට තමයි පස්සම්භයං හුස්ම සංසිඳින පටන් ගන්න. ඒ කියන්නේ අපේ දුවන වේලාවක අපට හුස්ම වේගෙන් වැඩ කරනවා. එනින් යනකොට හිත ටිකක් අඩු වෙනවා. වාහිත ගන්නකොට තවත් අඩු වෙනවා. වාඩි වෙනකොට තවත් අඩු වෙනවා. අපි සංසුන්ව නිදා ගන්නකොට තවත් අඩු වෙනවා. ඒ වාගේ මේ හුස්ම රැල්ල මෙනෙහි කරන්න මුලින් අවධාරිපත්තයෙන් විශාලත්වයෙන් තියෙන්න පුළුවන්. නමුත් තිහෙන් ටික අඩු වෙලා හිත සම්පත් වෙන්න ඉතාම සිහුම් බාටපත් වෙනවා. සමහර විට හුස්ම නැති තරමට වාගේ දැනෙනවා. හුස්ම නැති වුණාම නෙමෙයි. හුස්ම නැති අවස්ථාව තියෙන හතයි නොක්කම ඒ හුස්ම නැති අවස්ථාවෙන් එකක් නෙමෙයි මේක. මේ අවස්ථාව කියන්නේ අර හිත සංසිඳීම නිසා හුස්ම රැල්ල සංසිඳෙනවා. ඒකට කියනවා පස්සම්භනේ කියලා. පස්සම්භයං කාය සංඛාරං. දැන් හිතුවොත් මෙන්න මේ මූලික හැඳින්වීමකට පැහැදිලි වෙන්නට ඇති. නාසිකා දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස සුලං රැල්ල බලාගෙන එහි සිහි පිහිටුවාගෙන ඉන්නකොට දීර්ඝ හුස්ම හෝ කෙටි හුස්ම එවාගෙන් හුස්ම වාරයේ මුල මැදාග අවස්ථා තුනක් හුස්ම රැල්ලේ සංසිඳීමට කියන මේ අවස්ථාවන් හතරම දැක ගැනීමට පුළුවන් වුණා විනාඩි 15ක් තරම් කෙටි කාලය තුල. මේ කෙටි කාලය තුල එච්චර පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් මේක වැඩි වෙන්නේ. අපි මුලින් කිව්වානේ මේ භාවනාවේ තියෙනවා පියවර 8ක් කියලා. පළවෙනි පියවර ගණනා ගණන් කිරීම. ගණන් කිරීම නම් ආශ්වාස හුස්ම රැල්ල ගන්නකොට ආශ්වාස 1 1 1 කීප සැරයක් හිතෙනවා. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස 1 1 1 අයමත් ආශ්වාස ගන්නකොට ආශ්වාස 2 2 2 මේ විදිහට 8ක් හෝ 10ක් දක්වා ආශ්වාස ප්‍රශ්වාස දෙක ගණන් ගන්න. එතකොට ගණන් කිරීම භාවනාවක් නොවේ. එහි ප්‍රායෝගික පුහුණුවක්. ඒ කියන්නේ හිත විසිරියාම වැළැක්වීම සඳහායි ගණන් කිරීම. ගණන පැටලුණා නම් හිත විසිරිය ගොස් ඇති බව තේරුම් ගන්න පුළුවන්. ගණන පැටලුනේ නැත්නම් නැවත ගණන් කිරීම අවශ්‍ය නැහැ. ඊට පස්සේ කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන වචන දෙක පමණ භාවිතා කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාස වචන දෙක දැන් දිග හුස්මක් නම් ආශ්වාස ආශ්වාස ආශ්වාස කීප වටක් හිතන්න පුළුවන්. කෙටි හුස්ම නම් එච්චර වෙලාවක් හිතන්න බෑ. අන්න ඒකයි පජානාති අවබෝධ කරගන්නවා කියන්නේ. ඊළඟට ආශ්වාස ප්‍රශ්වාස දෙකේ මුල මැදාග දෙකීමත් එවාගෙන සංසුන් ආශ්වාස ප්‍රශ්වාස දෙකීමත් මනස සිහියෙන් කරගෙන යනකොට මේ භාවනාව සම්බන්ධ පෙර නිමිති පහළ වෙනවා. ඒකෙන් දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක ඇහැට පේන්නේ නැහෙනේ. මේකේ නිමිත්තක් හිතට පේන්න පටන් ගන්නවා. දුන් සිලුවක් වාගේ ලාපාත සුදක් හේඳ පටන් ගන්නවා නාසිකාග ආසන්නේ. ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. පරිකර්ම නිමිත්ත. හැබැයි ඒක නම් අපි කිසියෙම තැකීමක් නැතුව අපේ වැඩේ අපි කරන්නට ඕනේ. ඊළඟට යනවා ඒ සාමාන්‍ය ආලෝකය දීප්තිමත් ආලෝකයක් බාටපත් වෙනවා. සුදු කුළුන් ගොඩක් වාගේ, සුදු වළාකුළු වාගේ, සුදු අහසක් වාගේ, සුදු මල් වට්ටි වාගේ සුදු පාට පේන්න පටන් ගනි. ඒක උග්ඝහ නිමිත්ත. සාමාන්‍ය හිතේ නියම සමාධිය. උග්ඝහ නිමිත්ත අවස්ථාවේ ඇති සමාධියට කියන්නේ පරිකර්ම සමාධි. ඒ කියන්නේ මුල්ම සමාධිය. සාමාන්‍ය නියම සමාධිය. ඊළඟට සමංගේ වැඩියෙන් හොඳට කරගෙන යනකොට තවත් විනාඩි කිහිපයකින් මේ සුදු පාට පුළුන් ගොඩ සුදු පාට වලාකුළු වාගේ සුදු වර්ණයේ වඩා ප්‍රභාස්වර දිලිසෙන වර්ණයක් බවට පත් වෙනවා. ඒකට තමයි ප්‍රතිභාග නිමිත්ත කියන්නේ. හැබැයි යෝගාවචරයවක බලන් හිතෙනවා. බලන් හිතපු ගමන්ම නැති වෙනවා. හැබැයි නැවතත් ආනපානේ වඩාලිනකොට තමත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙනකොට ඒක අපි ගෞරවයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ අදිෂ්ඨාන කරමින් ඒක ඉෂ්ට කරගන්න ඕනේ. මේ ප්‍රතිභාග නිමිත්ත විනාඩි 5ක් පවතිවා කියලා භාවනා කරමු. මේ ප්‍රතිභාග නිමිති විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 30ක්, විනාඩි 45ක් හයක් පවතිවා ආදි වශයෙන් ඉස්තර කරගන්න ඕනේ. එසේ ප්‍රතිභාග නිමිති ඉස්තර කරගන්න අවස්ථාවේ තියෙන සමාධියට කියන්නේ උපචාර සමාධිය. හැබැයි කාම නියම සමාධිය නෙමෙයි. එතෙන්ට තෘප්තිමත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතෙන්ද අපි වැඩගත්ම සිහි කිරීමක් අවශ්‍යයි. මේ ප්‍රතිභාග නිමිති ලැබුණාම භාවනා යෝගියා හිතනවා මම දැන් සම්පූර්ණයි. මේ ප්‍රතිභාග නිමිත්ත ලං වේවා, ඉහළට යාවා, දකුණට කැරකේවා, වමට කැරකේවා ආදි වශයෙන් ඒ සම්බන්ධව හුරු කිරීම කරන්න ගියොත් එහෙම ප්‍රතිභාග නිමිත්ත පමණක් නෙමෙයි භාවනා පවා පිරිනව. එනිසා ඒ ප්‍රතිභාග නිමිත්ත එක සෙල්ලම් කිරීමෙන් වළකින්නට ඕනේ. ඉතා ගෞරවයෙන් හරිද බුදු පිළිම වහන්සේ නමක් කෙරෙහි අපි යම් ගෞරවයක් නම් ඒ වගේ ගෞරවයෙන් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. දැන් ඒකට ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ ඒ ප්‍රතිභාග නිමිත්ත ස්ථිරව සබා ගත්තාම නීවරණ කිසිවක් නැහැ. ආමච්ඡන්ද ආදි නීවරණ නැහැ. ඒ වෙලාවේ හිතේ ඇති සමාධිය නිසා සමාගයේ හිතේ ඉන්ද්‍රිය ධර්ම එකනේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා බලගත වෙනකොට අර ප්‍රතිභාග නිමිත්තම අරමුණු කරගෙන හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවාගෙන එකවරටම චිත්තේ කාග්‍රතාවක් ලැබෙනවා. ඒක ජීවිතේ කවදාකවත් ලබල නැති සමාධියක්. පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර ප්‍රසන්නියක්, පුදුමාකාර සැපයක් මේ වෙලාවේ විඳිනේ වෙනවා. හැබැයි යෝගාවචරය නවතින්න හොඳ නැහැ. ඒතුළු හිතන මෙන්න මෙන්න ප්‍රථම අධ්‍යානෙ. ඊළඟට ආයමත් ඒක නැතිලෙම මෙන්න ද්විතිය අධ්‍යානෙ. උරුම හිතන්න පුළුවන්. ඒක වැරදි. ඉතින්දී ගුරු උපදේශ අත්‍යවශ්‍යයි. දැන් මේ භාවනා කමතහන් කොතෙකුත් අපි ඉගෙනගෙන තිබුණා දිනු කරන අවස්ථාවේදී ගුරු උපදේශ අවශ්‍යයි. ගුරු උපදේශ නැතුව කරන්න ගියොත් අතරමං වෙනවා. ඒක නිසා ඉතා කරුණාවෙන් අපි මතක් කර තබන්නේ මේ භාවනා කමතහන් ගැන දැනගෙන ගන භාවනා වැඩිමේදී කලපුරුදු ගුරු රුගේ උපදේශය අත්‍යවශ්‍ය බවයි. ඊළඟට දැන් ඒ ඵලමින් ලැබෙන සමාධිය ඉතාම ශනිකව නැති වෙනවා. හැබැයි නැගිටින්න එපා. ඒ වෙලාවේ ඉතා සිහිනුවණින් ඉවසීමෙන් සිටින්නට ඕන සමාධි නියමිත භාවනා මෙනෙහි කරමි. ආනපාන සතිය. අයමත් අයමත් වෙන සියවර දහස් වරේ සමාධිය ඇති වෙවි නැති වෙ යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා සමන්න පුළුවන් වෙනවා ඉස්තර කරගන්න. ඒ කියන්නේ ඒ වෙලාවේ අදිෂ්ඨාන කරන්න ඕනේ ආනාපාන ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ඥානය විනාඩි 5ක් පවතිවා අදිෂ්ඨාන කරමු. ඒක සිද්ධ වෙයි. ඊළඟට විනාඩි 10ක් විනාඩි 15ක් කොහොම කාලෙදි කරන්න ඕනේ සමාධිය පාස්ව ගන්න. හැබැයි මේ සමාධිය ශක්තිමත් බවටපත් වුණාම ඒක තේනවා පස් ආකාරයකින් වශීතා පුරුදු කරන්න. ආවර්ජන, සමාපජ්ජන, අදිත්‍ථාන, වෘත්තාන, පච්චවේකණි කියල. මේවා අපි සාකච්ඡා වේලාවකදී වඩාත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පංචේද වසීතාවෙන් වසීබාට පමුණවාගෙන දැන් ඉතින් ආනාපාන ප්‍රථම ධානයේ ලබාගෙන එහි අංග ටික හොඳට අරමුණු කරගෙන සියවර දහස්වර නැවත නැවතමක ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කළ කළ තමයි අන්තිමට දෙවෙනි ධානය සඳහා ප්‍රයෝග කරන්නේ යෙදෙන්නේ. ඉතින් දෙවෙනි ධ්‍යානයක් ලබා ගත්තාම ඒක පස් විදිහකින් සීභාවට පමුණවාගෙන තුන්වෙනි හතරවෙනි ධ්‍යානය දක්වා යනවා. මෙන්න මේ විදිහට ධ්‍යාන වශීතාවය හොඳින් ප්‍රගුණ කරගන්න අතරේම විදර්ශනාවට හැරෙන්නේ නැහැ. විදර්ශනාවට හැරෙන්නේ නැත්ේමක් නිසාද ඒ ධ්‍යාන වශීභාවය ප්‍රගුණ කරගන්න තුරු සමාධිය ශක්තිමත් නැහැ. සමාධිය ශක්තිමත් නැතුව විපස්සනා වඩන්න ගියොත් යෝගාවචරයා සමාත අඳුරු ගැබකට පිවිසුනා වගේ වෙන්න පුළුවන්. දැන් සමත භාවනාවෙන් තොරව විපස්සනා භාවනා වැඩිමදී සිදුවෙන්නේ ආලෝකයෙන් තොරව අඳුරු කාමරයක යමක් අතපත ගාලා දැක ගන්න වගේ. මේ සමාධිමත් බාටපත් වූ සිතක් ඇති යෝගාවචරයාගේ සමාධි ආලෝකයෙන් කුළුවනේ ඊටාම සියුම් නාම රූප පවා අරමුණු කොට විපස්සනා වඩන්න. මේක නිසා මේ ආනාපාන සති භාවනාවෙන් හෝ විනත් සමත භාවනාවකින් ධ්‍යාන tattve සමාධි ශක්තිය සාවරු කර ගන්නා තුරු විපස්සනාවට දැස නොගැනීම වැදගත් වෙනවා. සමත භාවනාවේ ප්‍රයෝජන රාශියක් කියනවනේ. සමත භාවනාවේ ප්‍රයෝජන පහක් අපේ පැරණි අර්ථ කතාවල විස්තර වෙනවා. ඒ කියන්නේ ධිට්ඨ ධම්ම සුඛ විහරණය. මේ සමත භාවනා ලාභියා මේ ජීවිතයේ ධ්‍යාන සෝයෙන් සැප විඳින්නේ කියනවා. විපස්සනා පාදකානි සංසය. ඒ කියන්නේ විපස්සනාවට දැස ගැනීමට මේ සමත භාවනා දොරටුවක් වෙනවා. සමත භාවනා වැඩි වූ කෙනෙකුට විපස්සනා වඩන්න පහසු වෙනවා. ඒක ආනිසංසය. අභිඥා පාදකානි සංසය. ලෞකික අභිඥා පහක් කියනවනේ. ඉරිදිවිද, දිව්‍ය ශ්‍රෝත, පරිචිත් විජානන, పూర్වේ නිවාසාන ස්මෘති, දිගං චස්වර විඥාන කියලා. මේවා ලබන්නට මේ සමත භාවනාවෙන් ලබන ධ්‍යාන අත්‍යවශ්‍ය වෙනවා. එනිසා ධ්‍යාන අභිඥාට පාදක වෙනවා. හැබැයි ඒ ගැන විස්තර සාධුරට පැහැදිලි කරන්න තියෙනවා. මේ ආනාපාන සති ධ්‍යාන වලින් අභිඥාට හැරෙන්න බෑ. ඒක හැරෙන්නේ හසින භාවනාවෙන් පමණයි. අනිත් කාරණය තමයි නිරෝධ සමාප්‍රත්‍යානි සංසය. ඒ කියන්නේ ධ්‍යාන බවට අෂ්ඨ සමාප්‍රත්‍ය බවට පත් වූ ධ්‍යානාභය තමයි අනාගාමී කෙනෙකු රහත් කෙනෙක් නිරෝධ සමාප්‍රත්‍යයේ සමාධින සමත් වෙන්නේ. අනිත් ඇයට බෑ. නිසා නිරෝධ සමාප්‍රත්‍යානි සංසයක් මේ සමත භාවනාවෙන් ලැබෙනවා. අනිත් කාරණේ තමයි දෙදී. ප්‍රේණිත වාසයෙන් අද්වාණං ප්‍රථම ධ්‍යානෙ මහා බ්‍රහ්මතලයේ කියන තුන්වෙනි බඹතලයක දෙනවා. ඔය දිහේ ඒ ධ්‍යානයට අනුරූප බඹතලයන් ඉපදීම භව විශේෂානි සංසයයි. එතකොට දැන් මෙතෙන් යාපේ නැවතරක් හඳුන්වන්න දෙතිදෙන්නේ ආනාපාන සති භාවනාව මහා පුරුෂ භාවනාව. මේ ආනාපාන සති භාවනාව වැඩිමින් සමාධි සංතානයේ විතරක වේග යටපත් වෙනවා. ඒ කියන්නේ අපේ සිතේ මේ අහසේ මාලිගා හදා ඉන්න කෙනෙක් කුරුද්ද ඉවරයක් නැහැ මාලිගා හදනවා කඩා වැටෙනවා. ඒ කියන්නේ ඒ සමාධියේ සිතේ කිසිම ස්ථාවරයක් නැහැ. මේක මේ කර්මණු කෙරේ විසිරී යනවා. හරියට අලු ගොඩකට දැමු ගල් කැටයක් නිසා අලු විසිරී ගියා වගේ. ජල තලයකට ගල් කැටයක් ඊ කැබැල්ලක් දැම්මම ජලය චංචල වෙනවා වගේ. ගහතේ එළු කොඩියෙ නිතරම සුළඟින් සැලෙනවා වගේ. අපේ මේ සිතේ කාර්මුණක නැතු නිතර චලනය වෙනවා විසිරී යනවා. මෙන්න මේ විසිරෙන සිත සංසුන් කර ගැනීමට ඇතිකම පිළිවෙත භවනාවයි. ආනාපාන සති භාවනාවයි. සාහල ස්වාමීන් වහන්සේට මහා රාහුලවාද සූත්‍රයේදී ආනාපාන සති භාවනාවක් භාවනා කර්මස්ථාන හතක් උගන්වනවා. ඒක ආනාපාන සතියේදී උගන්ලා තියෙන අනිසංසය යේතිතේ චරිමක ආස්වාස ප්‍රස්වාසා තේපි විදිතාව නිරුද්ධාන්ති නො අවිදිතා කියන. ඒ කියන්නේ යම් කෙනෙක් ආනාපාන සති ධ්‍යානෙ ප්‍රදෙවා නම් මරණාසන්න මොහොතේ අන්තිම සිතක් අන්තිම හුස්ම රැල්ලක් දැකීමෙන්ම නිරුද්ධ වෙනවා. ඒ තරම් මේ සිහිය දුවන වෙනවා. දැන් අධ්‍යාපනයේ ලබන ශිෂ්‍යයන්ට ධාරණ ශක්තිය ඇති වෙන්න මීට වඩා බෙහෙතක් නැහැ. ඒ සරස්වතී ග්‍රිතේ සරස්වතී තෛලේ නෙද්දේ ඉස්සර කාලේ භාවිතා වුණානේ. දැන් ඒව වැඩි ඇත්තේ නැහැ. නමුත් ඒ වාගේ බෙහෙතක් නෙමෙයි ආනාපාන සතිය දිනපතා පුරුදු කරනවා නම් ධාරණ ශක්තිය වැඩිනවා. අඩුගානේ අලුයම් කාලයේ පැයක් පමණ බද්ධපාරියංකෙන් ආනාපාන සතිය ලැබුවොත් ඒ හේතුවෙන් ඉතාම ඉක්මනින් ධාරණ ශක්තිය වැඩෙනවා. වෙනත් කෙනෙක් පැය ගණනාවක් පාඩම් කරන පාඩම විනාඩි ගණනාවකින් පාඩම් කරගෙන ධාරණය කරන තරම් ශක්තිය ආනාපාන සති භාවනාවෙන් ලැබෙනවා. අනිත් කාරණය ආනාපාන සති භාවනා වැඩිීමේදී සමාගේ ජීවිතය පිළිබඳව නොයෙක් ප්‍රශ්නයන් ගැටලුයන් निराකරණය කරගන්න හැකි වෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් බොහෝ වැඩ කරලා මහන්සියලා ගමන් බිමන් ගිහලා වෙහෙසිලා මොනවාරි මත්පැන් ටිකක් පානය කරලා විහිද ගන්නවා. නමුත් ආනාපාන සතිය හැම නෙමෙයි. ඕනෑ තරම් මහන්සිලා වැඩ කරලා මහන්සියෙන් අවසාන මොහොතේදී අත්පා මූණකට දොහොණය කරගෙන ඇඳ පෙළලා හරි පහසු තැනකට වාඩි වෙලා හරි ආනාපාන සතිය වඩන්න විනාඩි 10ක්. පුදුමාකාර කායික සංසිඳීමක් මානසික සංසිඳීමක් තමන්ට ලැබෙනවා. අඩු ගාණ විනාඩි 10ක් හරි එකෙල්ල ආනාපාන සතිය හිත පිහිටුවාගෙන හිටියානම් හය පහක් හයක් සැපතිලා නිදාගෙන හිටියේ කෙනෙකුට වාගේ කායික පහසුවක් දැනෙනවා. ඒක නිසා මේ කායික වශයෙන් පහසු වීමේටත් මානසික වශයෙන් සංසිඳීමේටත් මේ ආනාපාන සතිය මහෝපකාරී වෙනවා. සමහර විට විසඳා ගන්නට බැරි යම් යම් ප්‍රශ්න ආනම බොහොම වේදනාවකට පත් වෙනා මිනිසෙක් ඒ අවස්ථාවක කොහොම අත්හැර දාලා කියන්නේ හිතින් ඒ අත්හැර දාලා හික වේලාවක් ආනාපාන සතිය දෙන්න. විනාඩි 10ක් 15ක් ආනාපාන සතිය දෙන්න. ඒ යෙදෙන ඉස්සෙල්ලා හිතා ගන්නවා මට මේ අසවල් ප්‍රශ්නෙට පිළිතුරු ලැබේවා. හිතාගෙන ආනාපාන සතිය වඩන. ඉතාලම පැහැදිලිව දෙවි කෙනෙක් කියනවා වගේ මනසට වැටෙන්න පටන් ගන්නවා සමාගයේ ප්‍රශ්නෙට පිළිතුරු. මොනතරම් පුදුමද? මේ හිතතරම් දෙයක් නැහනේ සංවර ප්‍රයගත්තොත් ලැබෙන ආනිසංස. හිත ස්වභාවිත කළා නම් ඒ තරම් අර්ථයක් ලෝකෙ කොහෙවත් ලැබෙන්නේ නැහැ දෙවි කෙනෙකුගෙන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ආනාපාන සති භාවනාව එදිනෙදා තමන්ගේ ජීවිතයේට ප්‍රශ්න निराකරණය කරගන්න, කායික සුවයෙන් සුවපත් වෙන්න, මානසික සුවයෙන් සුවපත් වෙන්න, එවාගෙම සිය නිවෙස් වල සමගිය වැඩෙන්න,

ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පංචශීලයේ පිහිටා ධර්මශ්‍රවණේ කිරීමෙන් අත්පත් කරගත් කුසලානි සංස බලයෙන් රත්නත්‍රයන් භාවයෙන් සැමත මෙලෝ පරලෝ ජාග්‍රහණ්‍ය ඇති කෙලවර පැතු බෝධියෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කිය අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ.